පංගිරස්සල තිබුණා මපිය ගැස්සීම කැඳවන බුරු බණ්ඩලයයි දෙගොල්ලම එකතු කරලා එතෙන්ද තීරණය කරා මේක සාමකාමී විදපත්මාලේ තියෙන අඩුපාඩු සකාරගෙන සාමකාමී විසඳ ගන්නවා කියලා. ඊට පස්සේ කොට්ටාසියක් එකතු වෙලා දේශපාලන ප්‍රශ්නක් තියෙනවා මෙතෙන්ද පෞද්ගලික හේතුනොත් තියෙනවා ඒක නිසා තමයි විදපත්මාගේ මේ විදිහට පරිගණන හදන්නේ. අපි කියන්නේ විදපත්මාගේ මොන හරි වැරද්දක් තියෙනවා විධිමත් විනය පරීක්ෂණයක් කරන්න කියලා. එහෙම නැතුව එක එක්කෙනාට උමනා එපාකම් වලට මේ පාසලේ දරුවන්ගේ අධ්‍යාපනය කඩ කප්ප කරන්න දෙන්න බෑ. අපි දෙමාපිය හැටියට අපේ දරුවන්ට හැටියට